මේ පිළිබඳව පුවතක් මගින් දැනගන්න ලැබුණා. මට තවත් කීප දෙනෙකුට යුද්ධ පක්ෂ විනය පරීක්ෂණය කරනවායි බව. නමුත් මේ වෙනතේ කටු ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරලා නැහැ. මොකද මම දන්න අතරමින් අපක්ෂ විනය විරෝධී කටයුත්තක් කරලා නැහැ. ඒ නිසා අපිව කැඳවන්න කිසිම හේතුවක් නැහැ. සම්බන්ධව අපිට විධිමත් විදිහට දැනුම් දීමක් කරොත් අපි ඒකට මුහුණ දෙනවා. පක්ෂ විනය අපේ නිර්දෝෂභාවය ඉදිරිපත් කරන්න.